අපිහිතුවා මේ පිළිබඳ විසඳුමක් අඩින මුල මේක කැනස් දෙකක් හැටියට ගේන්න පක්ෂ නායකයෙකුට වෙලා කැබිනට් මණ්ඩලය එකතු වෙලා මේක නොකරන තත්ත්වය තුළ මේ කාර්ය සභාවේ මේ කටයුත්ත කෙරේ කියලා. නමුත් අපි කාර්ය සභාවේ සැතිවාර ගණනාවට ආකාසුණා අපිට පේනවා මේ මැතිවරණයට පොරොත්තුව එවැනි වෙනසක් වුණ බව. ඒ නිසා අපි ජාතික හෙළවුනේ මේ පාර්ලිමේන්තු තේරීම් කාර්ය සභාවේ සැතිවාර වලට මේ ඉදිරියට සහභාගී වෙන්නේ නැහැ. ඒ වෙනුවට පාර්ලිමේන්තුවෙන් පිටත දෙමළ සංධානයේ මේ ජාතිවාදී ක්‍රියාදාමය, බිරිඳවාදී ක්‍රියාදාමය කරගෙන අපි සෑම පියවරක්ම ජාතික හෙළවුමේ ගන්නවා අපේ දරුවන්ගේ ජීවිත වෙනුවෙන්. එමා දරුවන්ගේ ජීවිත. අපි පාර්ලිමේන්තුවේ අපි අරගලයේ ගෙනිනවා ඉවස්සා දායක ඇතුළත් අපි අරගලයේ ටිකටම ගෙනියනවා.